ගරු සභාපතිතුමා, මෙතුමාගේ වෙලාව අඩු කරලා තිබෙන්නේ එතුමාගේම පක්ෂෙන්. ඔව්, කතානායකතුමා නෙවෙයි, මෙතුමාගේම පක්ෂෙන් තමයි. මෙතුමාගේ වෙලාව අඩු කරලා තිබෙන්නේ මගුල. ඔබතුමා කතා කරන්නේ ගරු මන්ත්‍රීතුමා, ඒකාධිපති ගමනක් ගන්න මේ ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් ඔහෙලගේ ආණ්ඩුව විරුද්ධ අසම්මත ක්‍රම මූලාසනය ගරු නොකර අපේ රටේ කරන බලාපොරොත්තු වෙන බව අනතුරු රැඟවීමක් කරනවා මම තමුන් නාසෙට.